අති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයන් අවසරයි. ශෝකේකපත් සැදහැවත් වාසනාවන්ත පින්තුනි, ගෞරවනීය හාමුදුරන් වහන්සේලා සිහිපත් කළ පරිදි පින්තුන් මේ රැස් වී සිටින කාරණය ගැන ඔබ හැම දෙනාම දැනුවත්ව ඉන්නේ. මේට දින කිහිපයකට කලින් මියගිය රංගීත් පෝදාගොඩ මහත්මා වෙනුවෙන් සිදු කරන අවසාන ආගමික කටයුතු මේ සිදු කරන්නේ. ඉතින් එතුමා වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරලා එතුමාගේ ගුණ සිහිපත් කරලා එතුමාට අපේ කෘතවේදීත්වයේ දක්වන අවස්ථාව. පින්තුන් බෞද්ධයන් හැටියට අපේ ළඟම ඥාතිවරයේ හෝ හිතවතේ මියගිය පවස්කාවකදී අපේ මේ වගේ රැස්වීමෙන් කාරණා කීපයක් අපේ ඉෂ්ට කරගන්නට බලාපොරොත්තු වෙනවා. මූලිකම කාරණය තමයි කෙනෙක් මිය ගියාම ඒ මිය ගිය කෙනාගේ ළඟම ඥාතීන්ගේ හිතට ලොකු සංවේගයක් තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා ඒ ඥාතීන් එක එකට ඉඳගෙන එයාලා කනින් නොකර එයාට ශක්තියක් වෙලා එයාට පිහිට වෙනවා අපි මේ වෙන වෙලාවකදී. ඉතින් ඒක තමයි අපි ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ. ඔබ හැම දෙනාම ගුණවත් පිරිසක් විදියට මේ අවස්ථාවට සහභාගී වෙලා විශේෂයෙන් මල්ලිකානෝනා මහත්මියගේ හිතේ ඇතිවෙච්ච සංවේගය දුක තුනී කරගන්නට ඔබ උපකාර කරන අවස්ථාව. මේක තමයි සංවේදී මිනිසුන් හැටියට අපි කරන ප්‍රධානතම කාරණය. ඊළඟ කාරණය තමයි බෞද්ධයන් විදියට අපි කෙනෙක් මිය ගියාම එයාගේ සසර ජීවිත සුවපත් වෙන්න පුළුවන් විදියට අපේ හිතේ පින් සිටිවිලි ඇති කරගෙන ඒ ඇති කරගන්නා වූ පින ඒ මියගිය අය සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරනවා. මියගිය කෙනෙක් පින් අපේක්ෂාවකින් කිසියම් තැනක සිටිනවා නම් මේ පින අනුමෝදන් වෙලා සුවපත් වෙනවා. ඉතින් රංජිත් පෝදාගොඩ මහත්මා ජීවත් වෙන කාලේ විවිධ ආකාරයෙන් පින් දහම් කරගත්තා. ඒ වුණත් ජීවත් වෙන ඥාති මිත්‍රාදෙන් හැටියට අපේ යුතුකම තමයි මේ වගේ අවස්ථාවකට සහභාගී වෙලා ඔබන් ජීවිත කාලය පුරා සිදු කරපු පින් කනොත් විශේෂයෙන්ම මේ අවස්ථාවකදී මතක වස්ත්‍ර පූජා කිරීමෙන් පංචශීලයේ සමාදන් වීමෙන් අනිත්‍ය ප්‍රතිසංයුත ගාථාවට අනුකම්පාන් දීම වශයෙන් සිදු කරගන්න දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා එපින අපි මියගිය ඥාතින්ට අනුමෝදන් කරනවා. ඉතින් ඒ කටයුත්තත් ඔබ බොහොම පිරිසිදු සිතින් මෛත්‍රියෙන් සිදු කළා. ඒ වගේම තුන්වෙනි කාරණය තමයි මියගිය කෙනෙක් වෙනුවෙන් මෙවැනි කටයුත්තකට සම්බන්ධ වීමේදී ඒ මියගිය කෙනාගේ ජීවිත කාලය තුළ යම්කිසි ගුණාංගයක් තිබුණා නම් අන්නේ ගුණාංග ගතිගුණ සිහිපත් කරලා අපේ ජීවිතයට කිසියම් ආදර්ශයක් ගන්න පුළුවන් නම් අන්න ඒකත් අප සිදු කරන අවස්ථාව. ඉතින් අපේ ස්වාමීන් වහන්සේලා සඳහන් කළා එතුමා විශේෂයෙන් හුඟක් අය ඇසුරු නොකර ඇසුරු කරපු ටික දෙන අතරේ බොහොම සුහදව කාලය ගත කළා. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන්ම ස්වාමින් වහන්සේලාට බොහොම හිතවත් කටයුතු කළා. විශේෂයෙන්ම සීල සමාදාන වැඩසටහන් පින්කම් තියෙන අවස්ථාවකදී භාවනා වැඩසටහන් තියෙන අවස්ථාවකදී එතැමිට ඔබ විහාරස්ථානයේ කලින් විහාරස්ථානයේ ප්‍රසිද්ධ නාපන්සලේ උඩු මහලේ ඔබ පින්කම් කරනකොට සීල සමාදන් වෙනකොට භාවනා කරනකොට යටි මහලේ ඉඳගෙන එතුමා ඒ ආහාර පාන ආදී සකස් කරන එක ගිලම්පස්සතේ හදන එක ඒ සියල්ලක් මෙතුමාගේ දෑතින් බොහෝ අවස්ථාවලදී කළා. ඉතාම සතුටෙන් ඒ පින්කම් සිදු කළේ. ඉතින් පහළ ඒ ස්පීකරෙන් බණහන ගමන් ඔබට ශක්තියක් වුණා නොපෙනී. ඉතින් ඒ වගේ ගුණවත් මහත්මේ ඒ වගේම ස්වාමින් වහන්සේලාට බොහොම ආදරෙන් දරුවන්ට වගේ සැලකුවා. එතුමා ඉතාම ගෞරවයෙන් හාමුදුරන්ට වඳිනවා. වඳිනකොට එතුමාගේ සිරිත ඇතිවන හාමුදුරන්ගේ අත් දෙක අල්ලනවා. ඇඟ අල්ලනවා. එහෙම අතින් ස්පර්ශ කළා තමයි එතුමාට වඳින්න ඕන. ඉතින් ඒක බොහොම දුර්ලභ ගුණයක්. අනිත් පැයගේ ළඟ ඒක බොහොම අඩු දෙයක්. ස්වාමීන් වහන්සේලා තමන්ගේ ධර්ම වගේ හිතලා අතින් අල්ලලා ඇඟ අල්ලලා තමයි ස්වාමීන් වහන්සේලාට ගරු සැලකිලි දක්වන්නේ. ඉතින් බොහොම අහිංසක කාරුණික ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඉතින් එතුමාගේ ළඟ තිබෙච්ච ඒ ගතිගුණ ඔබ හැමදාම අගය කරනවා. ඒ නිසා තමයි ඔබ බොහෝ දිනක් මේ අවස්ථාවට සහභාගී වෙලා ඉතින් මල්ලිකානෝනා මහත්මිය සමග මේ පින්කම් සිදු කරන්නේ. අනිත් කාරණය තමයි පින්තුනේ අපේ මියගිය කෙනෙක් ගැන සිහිපත් කරනකොට ඒක අපේ ජීවිතයට නැවත වතාවක් අපේ ජීවිතය ගැන සිහිපත් කරන අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් කෙනෙක් මරණයට පත් වීම දේව දූතය කියලා සඳහන් කළේ. දෙවියන් විසින් එවලද පණිවුඩ කරුවෙක් වගේ අපටත් අනාගතයේ මේ තත්ත්වයට පත් වෙන්න ඕන කියලා කලින්ම දැනුවත් කරන්න ආපු දූතෙක් වගේ හරියට කියලා. ඉතින් අපිට බොහෝ විට එදිනදා කටයුතු කරනකොට රැකිරක්ෂා කටයුතු, අධ්‍යාපන කටයුතු, දූ දරුවන්ගේ කටයුතු, යුතුයකම් මේවා කරනකොට ඇතැම් විට අපි මහලු වෙනවා, ලෙඩ වෙනවා, මරණයට පත් වෙනවා කියන කරුණු අපිට බොහෝ විට අමතක වෙනවා. අපේ න්‍යාය පත්‍රය, අපේ කාලසටහන ඒවට කොහෙත්ම ඉඩක් නැහැ. ඉඩ තියෙන වෙන ඒවට. ලෙඩ වෙන එක ගැන, මරණයට පත් වෙන එක ගැන, මහලු වෙන එක ගැන අපේ න්‍යාය පත්‍රවල කොහෙවත් නැහැ. නමුත් අන්නේ නැති දේ නැවත වතාවක් සිහිපත් කරලා හරියට අපි මහවතක යනකොට, මාර්ගයේ ස්ට්‍රීට් එකේ යනකොට හරියට රෙඩ් ලයිට් එකක් පත් වුණා වගේ. කොළපාට ලයිට් සිතනක් තියෙනවා නම් අපි දිගටම වේගයෙන් ගිරිය පදවනවා. නමුත් රතුපාට ලයිට් එකක් දැක ගමන් අපි නවතිනවා. වාහනේ දෙස බලනවා, දෙපැත්තේ ඉන්න දිහා දෙස බලනවා, අල්ලපු වාහන දෙස බලනවා. අපිට නැවත වතාවක් Taman මේ කොහෙද යන්නේ කියලා මතක් කරගන්න වෙලාවක්. ඒ වගේම කෙනෙක් මරණයට පත් වීම පින්නතුණි අපේ ජීවිතවලත් රෙඩ් ලයිට් එකක් පත් වුණා වගේ අපිටම අපේ ගැන හිතන අවස්ථාවක් මේක. මේක දේව දූතේ. ඉතින් භාගතුන් වහන්සේගේ ධර්මයන්ව සඳහන් වෙනවා ජීවිතං ව්‍යාධි කාලෝච දේහ නිකේපණං ගති කියලා කාරණා පහ. මේ කාරණා පහ කලින් නිශ්චිතව අපිට කියන්න බෑ. මොනවද ජීවිතං? ජීවිතේ ස්වභාවය කොයි ආකාරයෙන් අපේ ජීවිතේ ඉදිරියට පැවැත්වේද කියන එක අපට හරියට කියන්න පුළුවන් කමක් නැහැ. ඇතැමිට දුප්පත්ම හිටියය බොහොම ඉහළ කාලයකට පත් වෙනවා, පොහොසත් අය වෙනවා. දරුවා ඥාතින් එකට හිටිය සමහර අය අන්තිම කාලේ දුප්පත් වෙලා ඥාතින් නොමැතිව මහමගට වැටෙන අවස්ථා තියෙනවා. අවසානයේ කාත් කවුරුවත් පිහිට වෙන්න නැති අවස්ථා තියෙනවා. මේ ජීවිතය ගැන කලින් අපට නිශ්චිතව කියන්න පුළුවන් කමක් නැහැ. ව්‍යාධි. අපි අවසානයේට පත් වෙන ලෙඩේ ගැන කොයි අසනේ වෙන්ද අපි ලෙඩ වෙන්නේ කියලා අපට කලින් නිශ්චිත කරන්න පුළුවන් කමක් නැහැ. ඔබ දන්නව පසුගිය කාලේ ලෝකෙදී බොහෝ ධනවත් අය නොයෙකුතිය ලෙඩ රෝගවලට පත් වෙන මරණයට පත් වුණා. ඒ ඇතැම්ල කිසිසේත්ම හිතුවේ නැහැ එවැනි තත්ත්වයකට යාපත් වේද කියලා. ඇතැම්ල ලෙඩ වුණත් එයා හිතන්නේ තමන්ගේ දරුවන්ගේ ඥාතීන්ගෙන් වතුර ටිකක් බෙහෙ ටිකක් බලාපොරොත්තු වුණා. නමුත් ඒ බොහෝ දිනාට අවසාන අවස්ථාවේදී ඒ දරුවෙක්ගෙන් උපස්ථානයක්වත් ලබන්න තරම් හැකියාවක් තිබුණේ නැහැ. මෙන්න මේක ව්‍යාධි කියන කාරණය. මේ ලෙඩ දුක් ගැන අපට කලින් නිශ්චිතව කියන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම කාලෝච. අපි කොයි කාලෙද මරණයටපත් වෙන්නේ? කොයි වයසේදද? අවුරුදු 50ද? 60ද? 75ද? 80ද? මෙහෙම කලින් අපට නිශ්චිතව කියන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒකත් ජීවිතයේ අවිනිශ්චිත නිශ්චය කරන්න බැරි කාරණයක් විදිහටයි බුදුහාඳුරෝ දේශනා කළේ. ඒ වගේම දේහ නික්කේපණ. කොහේද අපේ ශරීරය අවසන් කටයුතු සිදු කරන්නේ කියලා අපිට කලින් සැලසුම් කරන්න පුළුවන් කමක් නැහැ. ඇතැම් විට අපි සැලසුම් කරපු දේවල් ඉස්ත වෙන අවස්ථා තියෙනවා. නමුත් ඔබ දන්නවා මෑත කාලයේ සිදුවෙච්ච මරණ පසුගිය මාස කිහිපෙම තිස්සේ ලෝකේ බොහෝ තැන්වල මරණයට පත් වෙච්ච අයගේ ජීවිත ගැන බලන විට එය බොහෝ විට කලින් සැලසුම් කළේ ඉන්නේ නැති අහවල සුසන් භූමි, අහවල ආදාහනගාරේ මගේ අවසන් කටයුතු කරන්න, මෙච්චර ප්‍රමාණයක් කට්ටිය එන්න, ඒ වගේම මේ ශරීරයේ කොටස් ලේදන් දෙන්න ඕන, දන් දෙන්න ඕන, ඕගනස් මේ වගේ දේවල් දෙන්න ඕන කියලා කලින් සැලසුම් කළ හිටිය සමහර අය. නමුත් ඒ කිසිවක් කරගන්න බැරි වුණා. ඇතැමිට ආදානය කරන්න හිටියයි භූම දානය කරන්න වුණා, භූම දානය කරන්න බලාපොරොත්තු වෙච්ච අය ආදානය කරන්න වුණා. මෙන්න මේකත් මේ දේහ නික්කේපණ කියන කාරණය. තමයි ශරීරය කොතන අත්හරිනවද කියන එක කලින් නිශ්චිතව කියන්න පුළුවන් කමක් නැහැ. ඇතැමිට ආදානයක් කරන්න, භූම දානයක් කරන්න ශරීරයක් ඉතුරු වෙනවත් නැහැ සමහර අවස්ථාවල. ඇතැමිට උඩුගෝණිත මරණයට පත් වෙනවා, මොහොත ගමනකදී මරණයට පත් වෙනවා, අතුරුදහන් වෙලා මරණයට පත් වෙනවා. මෙවැනි ජීවිත අනතුරු අපේ ජීවිත අපි කාගේ ඉදිරි පිට තියාගෙනයි අපි මේ ජීවත් වෙන්නේ. ඊළඟ කාරණය ගතිය කියන කාරණය. අපි ඊළඟට කොතෙන්ද යන්නේ කියන කාරණය කලින් නිශ්චිතව අපට කියන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේට, අවිඤ්ඤාලාභී රහතන් වහන්සේ කෙනෙක් වෙන උතුමන්ට මේක ඇතැමිට කියන්න පුළුවන්. නමුත් සාමාන්‍ය අපි වගේ ආයත පින්නතුනි කලින් නිශ්චිතව කියන්න බෑ ඊළඟ ආත්ම භාවයේ අපි කොතනද ඉපදෙන්නේ කියලා. නමුත් බෞද්ධයන් විදියට අපට සුගතියට යන්න පුළුවන් විදියට මාර්ගය සකසා ගන්නට පුළුවන්. නමුත් ඒත් නිශ්චිතව අපට කියන්න පුළුවන් කමක් නැහැ. දැන් බලන්න තියෙන තුන අද අපි මේ ජීවත් වෙන අපි වැඩිමනොත් අවුරුදු 100ක් ගත වෙද්දී අවුරුදු 100කට පස්සේ අපි කොහේ කොහේ යද්ද? අපේ ශරීරවල කොහේ කොහේ ආදාහනය කළ භූම දාන කළද්ද? නමුත් අපට දැනට ඒක හිතනවද? තේන තුන අන්නේ යන තැන ගැන හැඟීමක් අපි ඇති කර ගන්නට ඕන. මෙන්න මේකයි බුදුදහමෙන් අපට කරන මඟ පෙන්වීම. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මරණ ධම්මෝමි මරණං අනතීතෝති අබින්නං පච්චේක ධම්මං මරණය තමන් වෙත එන දෙයක් තමා මරණේ නොයෙක් මොකු කෙනෙක් කියන එක නිතර සිහිපත් කරන්න කියලා. ඒක ඊටම වැදගත් කාරණයක්. බොහෝ දෙනෙකුට හිතෙනවා මරණය ගැන හිතන එක ජීවිත අසුභවාදී කියලා. එහෙම හිතනකොට දුකෙන් ඉන්න නේද වෙන්නේ කියලා. නැහැ පින්වතුනි. ලෝකෙම ගාක් වැඩ කරපු අය, ලෝකෙම ගාක් සතුටෙන් හිටිය අය වැඩිපුරම වඩපු භාවනාව ගත්තොතින් මරණානුසති භාවනාව. මරණය කියන කාරණය කලින් දැනගෙන සිහිපත් කරගෙන ඉන්න කෙනා ජීවිතෙන් ගාක් වැඩ ගන්නවා. ඔබ ඇදමිට හරැස්ති ස්ටීව් ජොබ්ස් කියන එහෙම ඔහු ජීවිත අවසානයේ අවුරුදු 8ක් 10ක් තිස්සේ ඔහු පිළිකාරෝහණයෙන් දුක්ින්ද. නමුත් ඔහු ජීවිතේ හැමදාම කණ්ණාඩි ඉස්සරහට ගිහලා මරණය සිහිපත් කරනවා. ඔහු වේගෙන් ගතවන හැම දවසකදීම අලුත් නිර්මාණයක් ලෝකෙට ඉදිරිපත් කරන්නට ලොකු වීරියෙන් වැඩ කරනවා. එනිසා මරණය ගැන සිහිපත් කරන්නේ කිව්වේ දුක් වෙන නෙවෙයි. ඒක එන බව දන්නවනම් වේගයෙන් අපේ ජීවිතයෙන් ප්‍රයෝජන ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපේ ජීවිතයේ ආයුෂ වැඩි කරගන්න ක්‍රමය. බොහෝ විට අපි බලන්නේ මරණාසන්න වෙනකොට ටිකකින් හරි ජීවිතේ කල් දාගන්න. නමුත් ඊට වඩා වෙනස් ක්‍රමයක් බුදුහාඳුර අපට දේශනා කළා. උන්වහන්සේ දේශනා කරනවා යෝචේ වස්සසතං ජීවේ අපස්සෝ ධම්මමුත්තමං ඒකහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්මමුත්තමං. යම් කෙනෙක් දහම නොදෙක වසර 100ක් ජීවත් වෙනවා නම් එවැනි කෙනාට වඩා ධර්මය ලෝක යථාර්ථය මොකද්ද කියලා දැනගෙන ජීවත් වෙන කෙනාගේ එක දවස උතුම් කියලා. එනිසා හරියට අපි ධර්මයේ ගැඹුරු කාරණා හොඳට සිහිපත් කරමින් එක දවසක් ජීවත් වෙනවා නම් ඒක අවුරුදු 100ක ජීවත් වීමක් වගේ. අවුරුදු 100කින් තමන්ගේ ජීවිතය ආයුෂ කාලය වැඩි කරගත්තා වගේ හරියට. ඒ තරක් නෙවෙයි. යෝචේ වස්සසතං ජීවේ අපස්සෝ උදයබ්බයං ඒකහං ජීවිතං සේයෝ පස්සතෝ උදයබ්බයං. අපේ ජීවිතය කියන්නේ එක මොහොතක එක සිතුවිලි මාත්‍රයක් විතරයි. ඒ සිතුවිලි නිත්‍ය දෙයක් නෙවෙයි. හැම මොහොතෙම හට ගන්නවා, හැම මොහොතෙම නිරුද්ධ වෙනවා. අපි අදමිට මේ භෞතික දේවල් කියන ලෝකේ තියෙනවා කියලා හිතුවට භෞතික දෙයක් තියෙනවා තමයි නැත්තේ නෑ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූතවල ඒක රාශියක් ලෝකේ තියෙනවා. හැබැයි මේ ඇසෙන් දකින, කනෙන් අහන, නාසයෙන් ගඳ සුවඳ විඳින, දිවෙන් ස්පර්ශ කරන, කයෙන් පහස ලබන මෙන්න මේ දෙයක් ගැන අපි අත්දැකීමක් ලබනකොට, අපි ඒක හඳුනා ගන්නකොට, ඒ දෙයින් අපි සැපක් හෝ දුකක් විඳිනකොට අර මුලින් ලැබිච්ච අත්දැකීම නිරුද්ධ වෙලා තියෙනවා. ඔබ දැන් මාදේශ බලනකොට මේ හාමුදුරු කෙනෙක් කියලා හඳුනා ගන්නකොට, හාමුදුරු කෙනෙක් කියලා වන්නේ මේ බාහිර රූපයක් තියෙනවා කියලා ඔබ හඳුනා ගන්නකොටම හඳුනාගන්නේ ඇසෙන්වත්, ඒ වගේම චක්කු විඥාණයෙන්වත් නෙවෙයි. ඔබ හඳුනාගන්නේ, අපි හඳුනාගන්නේ මනෝ විඥාණය. මනෝ විඥාණයෙන් හඳුනා ගන්නකොට අර මුල් අත්දැකීම ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා අපි හිතන් ඉන්නේ බාහිර රූපය මේ මොහොතේ තියෙනවායි කියලා. දැන් රංජිත් කෝදාගල මහත්මයා ගැන ඔබ හිතනකොට ඔබේ ඉස්සරහේ රූපේ නිර්මාණය වෙලා වගේ පේනවා. ඇත්තටම ඇස් ඉස්සරහා රූපයක් නිර්මාණය වෙනව නෙවෙයි. වෙන්නේ මොකද්ද? අපේ සිතිවිලි ටිකම අපේ මන ආයතනෙන් අපේ සිතෙන් ඒ සිතිවිලි ටික සිහිපත් කරලා මනෝ විඥානයක් නැත්නම් ස්කන්ධ පංචකය ගොඩනගා ගැනීමයි වෙන්නේ. ඒක ඉස්තරම තියෙන දෙයක් නෙවෙයි. ඒක ඒ මොහොතේ හටගෙන එතනම නිරුද්ධ වෙන දෙයක්. මෙන්න මේ යථාර්ථය දකින්න පුළුවන් නම් වෙනතනින් අපි ලෝකේ ඇසුරු කරනවා. නමුත් ඇසුරු කරද්දී අපි හැම වෙලාවෙම තමන්ගේ අභ්‍යන්තරය දිහා බලාගෙන ඉන්නේ. ඇතුළත දිහා බලනවා නම් වෙනතනින් බාහිර කිසිම දෙයක් කෙරෙහි දුක් වෙන දෙයක් අපට නැහැ. මියගිය කෙනෙක් ගැන සිහිපත් කරනකොට සම්පූර්ණයෙන්ම අපි සිහිපත් කරන්නේ අපේම සිතුවිලි ටික. කෙනෙක් ගැන හිතලා අපි සතුටු වෙනවා නම් දුක් වෙනවා නම් ඒ සතුට හෝ දුක වෙන්නේ අපි ඒ බාහිර රූපයක් මේ මොහොතේ තියෙනවායි කියලා හිතලා. ඔබේ දුව හෝ පුතා ගැන සිහිපත් කරන්න. ඔබට සතුටක් හරි දුකක් හරි එනවා නම් එන්නේ ඒ රූපයේ බාහිර තියෙනවායි කියලා ඔබ හිතන නිසා. ඇතැම් විට මේ මොහොතේ ඔබ සතුටෙන් කියලා ඉඳී. නමුත් ඔබ සතුට වින්දොත් ඒ සතුට වින්දින ප්‍රමාණයට, සිනහසෙච්ච ප්‍රමාණයට ඒ දේ වෙන් වෙනකොට, වෙනස් වෙනකොට, ලෙඩ දුක්කට පත් වෙනකොට අපට ඒ ප්‍රමාණයටම දුක් වෙන වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙන්න මේ දුකෙන් නිදහස් වෙන මාර්ගය. මේ දුකෙන් නිදහස් වෙන මාර්ගයේදී නිතරම සිත වඩන්න කියන එකයි ධර්මයේ දේශනා කළේ. ඉතින් අපි හැම දිනෙකම වාසනාවන්තය. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ලැබුව අවස්ථාව. මේ අපි ලැබපු සම්පත් ටික අපට හැමදාම නැති වෙනතුනි. ඉක්මනටම මේ ටික අපට අහිමි වෙනවා. අහිමි වෙන කලින් මේ දල්වා ගත්තා වූ පුණ්‍ය ආලෝකය පින නැමැති ආලෝකය පහන නිවෙන්නට කලින් හැකිතාක් දුරට ඊළඟ ආත්ම භාවයට හේතු වන ඊටාම ප්‍රබල කුසල දහම් සිදු කරගෙන අපේ පරලෝක ජීවිතේ ඊටාම ස්ථාවර සුගතියක් අපි ගොඩනගා ගන්න ඕන. ඒ වගේම හැම මොහොතෙම ජීවිතයේ සිදුවන යථාර්ථය ගැන හොඳට නුවණින් සිහිපත් කරන්න ඕන. අපිට පිනතුනේ දුක් විඳින අවශ්‍යතාවයක් නැහැ. අපි මහන්සියෙන් වැඩ කරලා පිළ කරන්නට ඕන. යුතුයම් කරන්නට ඕන. නමුත් පිනතුනේ අපි මානසික දුක් විඳින අවශ්‍ය නැහැ. අපි මානසික දුක් විඳිනවා නම් ඒක අපේම වරදක්. ඒක අපි හරියට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් නොගැනීමක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ලැබෙච්ච අවස්ථාවක පිනතුනේ අපි ඇත්තටම දුක් විඳින්න ඕනේ නැහැ. අපිට සතුට විඳින ක්‍රමය බුදුහමෝ දේශනා කළේ. ඒ නිසා මේ එක මරණයක් විතරයි. අපි හැමදෙනාගේම ජීවිතය වල අභියස මේ වගේ මරණ ගානකට මලකෙවල් ගානකට අපිට ඉදිරියට යන්න වෙනවා. ඒ වගේම අපේ මේ ඉරණමට අපිට පත් වෙන සිද්ධ වෙනවා. අන්න ඒ තත්ත්වයට පත් වෙන කලින් අපි හැකිතාක් දුරට මේ ධර්මයට සමීප වෙලා වඩ වඩාත්ම බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් ඇසුරු කරගෙන මේ ජීවිතෙන් අපි අප්‍රමාදීව ප්‍රයෝජන ගන්නට ඕන. දුකෙන් නිදහස් වෙන විදිහට අපි කටයුතු කරන්නට ඕන. ඉතින් ඒ සඳහා විශේෂ භාවනාවක් විදිහට බුදුහාමුදුර අපට දේශනා කළේ මේ මරණය කියන කාරණය නිතර මෙනෙහි කරන්න. තමා මැරෙන කෙනෙක් ගැන සිහිපත් කරන පමණට තමා අනිත් අය සමග සුහදව ජීවත් වෙනවා. අනිත් අයට උදව් කරනවා. අනිත් අය සමග ගැටුම් ඇති කර ගැනීම හැකිතාක් දුරට අඩු කර ගන්නවා. පින්වත්නි අපි මියගිය දවසට අනිත් අය අපි ගැන කතා කරන්නේ අපේ ළඟ යම් ගුණාංගයක් තිබෙති. අන්නේ ගුණාංග ටික අපි රැක ගන්නට ඕන. ඒක අපේ ජීවිතයට වඩා වටින දෙයක්. අන්නේ ගුණධම් ටික අතර හැකිතාක් පින්වත්නි කායිකව සංවර වෙන්නට ඕන. කයින්දයක් කරනකොට පච්චවේකීත්වා කායන කම්මංකාතම්ම කයින්දයක් කරනකොට නැවත නැවතත් මේ කරන දේ නිවැරදිද කියලා හිතන්න. දේ කරන කලින් පච්චවේකීත්වා වාචාය කම්මංකාතම්ම වචනයක් කටින් පිට වෙන කලින් නැවත නැවතත් හිතන්න. මම මේ කියන දේෙන් ලෝකෙට යහපතක් වෙනවද අයහපතක් වෙනවද, මේක කුසලයක්ද මේක අකුසලයක්ද, මම මේ වචනේ කිව්වොතින් නුවණැති කෙනෙක් මේක අහගෙන හිටියොතින් මට දොස් කියාද, මට ප්‍රශංසා කරාද? ඒක හොඳට බලලා ඒ වචනේ පිට කරන්න. විශේෂයෙන් අපෙන් වැරදි සිද්ධ වෙන්නේ වචනේ කතා කරද්දී. අපි ගැනම බලන්න පිනොතනි. අපි එක වෙලාවක් නිශ්චිත කරගෙන බලන්න යහළුවෙක් එක්ක ඉන වෙලාවේදී අපි කතා කරන දේවල් ටික කවුරු හරි කෙනෙක් රෙකෝඩ් කරවතින්, පටිගත කරවතින්. ඒ පටිගත කළ නැවත අපට අහන්න දුනොතින් බලන්න පිනොතනි අපට ඒක අහන්න පුළුවන් ද කියලා. එදැයි මට අපටම ලැජ්ජ හිතෙන්නේ මේ මොනවද කතා කරේ කියලා. පින්නොතිනේ මෙන්න මෙතෙන්දී මේ වචනේ සංවරය කියන එක අතිශය වැදගත්. සම්මා දිට්ඨියට පත් වෙච්ච කෙනා සම්මා සංකල්පයත් එක්ක ඊළඟට ඍජුවම ඇතිවන සංයමය තමයි සම්මා වාචා කියන කාරණේ. සම්මා කම්මන්තය රයිට් ඇක්ෂන් එකට කලින් රයිට් ස්පීච් එක හටගෙන තියෙනවා. දර්ශන ඇති වෙච්ච ගමම පින්නොතිනේ අපේ වචනේ පුදුම විදිය සංවරයකට පත් වෙනවා. අන්නේ වචනේ සංවර වෙච්ච පමණට සිල්වත් වෙච්ච පමණට තමන්ගේ අභ්‍යන්තර ජීවිතේට ලොකු සූයක් දැනෙනවා. ඒ කායික වාචික සංවරය ගැන තමන්ට පසුතැවිල්ලක් නැහැ. තමන්ගේ අතින් අඩුපාඩු සිද්ධ වෙන්නේ නැහැ. බොහෝ විට අපේ අතින් කායික වාචික වැරදි වුණොතින් අනිත් කෙනෙක් දොස් කිව්වත් නොකිව්වත් ඇතැම් වෙලාවට අපට අපි ගැනම හිතෙනවා අනේ මගේ අතින් මේ වගේ වැරදි සිද්ධ වුණා නේද කියලා. එනිසා පිනතුනි හැම දෙයක් නොවන විදිහට හැකි තාක් දුරට මේ සද්ධර්මය තුළ අපි හික්මෙමු. ඉතින් අපේ ජීවිත හැම දිනාගම ජීවිත වටිනාම ජීවිත. ඒ වටිනා ජීවිතවල වටිනාකම වඩ වඩා අපි වැඩි කර ගන්නට ඕන. මේ බුද්ධ ධර්ම සංගයෙන් පෙරවන ලැබෙන අවස්ථාව. ඉතින් අද රංජිත් කෝදාවුට මහත්මයාගේ ගුණ සමරන මේ අවස්ථාව මම හිතන්නේ තුමා හුඟක් වාසනාවන්තයි. අද ලෝකයේ බොහෝ දෙනෙක් මරණයට පත් වෙනවා. නමුත් මේ වගේ ලස්සනට අවසන් කටයුත්ත මේ බොහෝ දෙනාට කරන්න ලැබෙන්නේ නැහැ. ඉතින් අද මේ ස්වාමීන් වහන්සේලා හය නමක් සහභාගී වෙලා එතුමාගේ ගුණ සිහිපත් කරලා මේ විහාරස්ථානෙට බොහෝ දෙනෙක් රැස් වෙලා බොහොම ඉහළින් මේ අවසන් කටයුතු ඒ පුණ්‍ය ආනුමෝදනා කටයුතු සිදු කරපු අවස්ථාව. ඉතින් මාලිකානෝනට බොහොම සතුටටපත් වෙන ගුණවන් තමගේ ස්වාමි පුරුෂයාගේ මේ යුතුයකම හදින් සිදු කළා කියලා. ඉතින් ඔබතුමා ඔබතුමිය එතුමා ජීවත් වෙන කාලේ හැකිතාක් හොඳින් රැක බලාගත්තා, උපස්ථාන කළා. ඉතින් ඒ යුතුයකම ගැන හිතීම තමන්ගේ හිතට ලොකු සැනසීමක්. ඉතින් ඔබ දෙන්නාම එකතු කරලා නොයෙක් විදිහට පින්කම් කළා. ඉතින් ඒ සඳහා ලෙසන්දි නොය ඇතුළු මේ රහස් සහභාගීත්ව බොහෝ දෙනෙක් එතුමාට උදව් කළා. ලෙඩ දුක්වලදී බලාගත්තේ විතරක් නෙවෙයි බොහෝ පින්කම් කරනකොට එතුමාට උදව් කළා. ඇතැම් විට දානමය පින්කමක් කරනකොට මේ බොහෝ දෙනෙක් තම තමන්ගේ ගෙවල්වල දේවල් හදාගෙන ඇවිල්ලා එතුමාගේ දානෙ ලස්සන කරන්න එතුමාට උදව් කළා. අවශ්‍ය අවස්ථාවන්වලදී වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න, ගමන් පහසුකම් වලට බොහෝ දෙනෙක් උදව් උපකාර කළා. මේක තමයි පින්නතනි සත්පුරුෂකම් කියලා කියන්නේ. ඉතින් ඔබ බුදුදහමෙන් ලබාගත් තව මේ ආభాෂය නිසා ඔබ මේ ගුණවත්කම් දිනු කරන අවස්ථාව ඒ උදව් කිරීම එතුමාට කරන උදව්වක් කරපු උදව්වක් නෙවෙයි ඔබේ ජීවිතවලටම කරපු උදව්වක් පුණ්‍ය නිධානයක් අනුගාමික නිධානයක් කියලා සතුටටපත් වෙන්න. ඉතින් මේ අවස්ථාවේදී ඔබ ඉතාම ශ්‍රද්ධාවෙන් කෘතවේදීත්වයෙන් රංජිත් පොදාගොඩ මහත්මයා වෙනුවෙන් බොහෝ දුර බැහැර ඉඳලා මේ රෝගාබාධ තියෙන කාලෙක වුණත් දුර බැහැර ඉඳලා ඇවිල්ලා මේ උතුම් පින්කමට සහභාගී වුණා. ඉතින් සමහර පින්තුන් ඉන්න හඳුනා ගන්නත් බෑ වඩනේ. ඒ වුණත් ඔබ දොර බැහැර ඉඳලා ඇවිල්ලා මේ පින්කම් වල සහභාගී වෙලා මේ පින්කම ලස්සන කරන්න, ඒ පින්කම අර්ථවත් කරන්න උදව් උපකාර කළා. ඒ ගැන වාසනාවට පත් වන්න. ඉතින් අපි මේ ලබාගත් ආවුතුම් මනුෂ්‍ය ජීවිතයේ දුර්ලභ බුද්ධෝත්පාද කාලයේ වටිනාශන සම්පත්තිය මේ සියලු කරුණ ලබාගත් අවස්ථාවේදී වඩා වඩාත්ම අපේ ජීවිත දහමින් පෝෂණය කරගන්නට මේ මරණයත් අපි ආදර්ශයක් කරගනිමු. එසේ කටයුතු කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා. සිත් තුළ ඇති කරගත්තා වූ උතුම් පින් සිදුවීමවල බලයෙන් අද විශේෂයෙන් සිහිපත් කරන මීට දින කිහිපයකට කලින් මියගිය රංජිත් පොදාගොඩ මහත්මයා මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා. මේ පින්ෙන් සුවපත් විය හැකි යම් තාක් ඥාති මිත්‍ර ආදීන්, ඒ වගේම පසුගිය මාස කිහිපෙම තිස්සේම මියගොස් යම් තාක් අය පින් බලාපොරොත්තුවකින් මේ විශ්වයේ කොතනක හරි වෙත්නම් ඒ හැම දිනාමත් මේ පින සුවපත්ව සුගතිගාමීව අවසන උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව කවුරු සාදුකාරයක් දීලා ඒ හැම දිනාටම පුණ්‍යානුමෝදනා කරමු. සාදු සාදු සාදු. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් සම්‍යක් දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව මේ පින තුන හැම දිනාටමත් නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන මේ ස්වාමින් වහන්සේලාටත් ඒ වගේම මල්ලිකා නෝන ඇතුළු ඔබ හැම දිනාටම නිදුක් නිරෝගීව තව බොහෝ කාලයක් මෙවැනි උතුම් පින්කම් කරමින් ජීවත් වන්නට දෙවියන්ගේ ආශිර්වාදය අස්තර සේවා කියන ප්‍රතමෙන් අපේ දෙවියන්ට සාදුකාරයෙන් පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. මේ සියලු පින්කම් වල අනිසංසයෙන් පින්තුන් හැම දිනකටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය කිර ජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනා අනුකූලව උතුම් වූ නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාමි වහන්සේලා සෙත්ගතා ප්‍රකාශ කරමින් ඔබ හැම දිනාටම ආශිර්වාද කරනවා. සම්දේතියෝ විවජ්ජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා. සම්බ බුද්ධානුභාවේන සදා සොන්ති භවන්තු තේ. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා. සම්බ ධම්මානුභාවේන සදා සොන්ති භවන්තු තේ. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා. සම්බ සංඝානුභාවේන සදා සොන්ති භවන්තු තේ. අභිවාදන සීලස්ස නිච්ඡං වන්දාපචායිනෝ. චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පන්ති මේවච. අතෝ නිම්මාන සම්පන්ති ඉමේනාලේ සමිජ්ජතෝ.